Buddham, Buddham, Buddham, Vande. Dhammang, Dhammang, Dhammang, Vande. Sanghang, Sanghang, Sanghang, Vande. Buddham, Dhammang, Sanghang, Vande. Homage to the Supreme Buddha. Homage to the Dhamma. Homage to the Mahasangha. Homage to the Triple Gem. Namami Buddham Gunasagarantam Santa Sada Huntu Suti Avera Kayo Jiguncho Sakalo Dugandho Gacchanti sabbe maranam nahancha Namami dhammam sugatena desitam Santa sada huntu sukhiya vera Kayo jiguncho sakalo dugando Gacchanti sabbe maranam nahancha Namami sangham muniraja savakan Santa sada huntu sukhiya vera Kayo jiguncho sakalo dugando Gacchanti sabbe maranam ahancha Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Homage to the exalted one, the worthy one, the supremely enlightened one. Three refuge, Tisaranam. Buddham saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. Dutiyam te buddham saranam gacchami. Dutiyam te dhammam saranam gacchami. Dutiyam te sangham saranam gacchami. A second time, I go to the Buddha for refuge. A second time, I go to the Dhamma for refuge. A second time, I go to the Sangha for refuge. Tatiyam te buddham saranam gacchami තකේයන්ති ධම්මං සරණං ගච්ඡාමි. තතේයන්ති සංඝං සරණං ගච්ඡාමි. At that time, I go to the Buddha for refuge. At that time, I go to Dhamma for refuge. At that time, I go to the Sangha for refuge. Five precepts. Pranati pasa veramane sikkha padang samadhyami. I undertake the training rule to abstain from taking life. Adinna dana veramane sikkha padang samadhyami. I undertake the training to abstain from stealing. Kame sumichachara veramane sikkha padang samadhyami. I undertake the training to abstain from sexual misconduct. Musavada veramane sikkha padam samadhyami. I undertake the training to abstain from false speech. Sura meraya majya pama dattana veramane sikkha padam samadhyami. I undertake the training to abstain from intoxicating drinks and drugs causing heedlessness. Buddha Vandana. Homage to the Supreme Buddha. Iti piso bhagava araham sammaha sambuddho vijja charana sampanno sugato lokavidu. Anuntaro purisa dhamma sarati santa deva manussanam buddho bhagavati. Such indeed is the exalted one, worthy, supremely enlightened, endowed with knowledge and conduct, well-born, nor of the world, incomparable trainer of persons to be tamed, teacher of gods and men, enlightened and exalted. Dhamma Vandana. Homage to the teachings of the Buddha. Svākkāto bhagavatā dhammo sandindhiko akāliko ehi palsiko opanaiko pañcantaṃ veditambo viññohiti. The Dhamma is well expounded by the Blessed One, directly visible, immediately effective, inviting one to come and see, leading onwards, and to be personally realized by the wise. Sangha Vandana. homage to the disciples of the Supreme Buddha. Supatipanno bhagavato sāvaka saṅgho Ujjopatipanno bhagavato sāvaka saṅgho Nyāyapatipanno bhagavato sāvaka saṅgho Sāmīci patipanno bhagavato sāvaka saṅgho Yadidaṃ cantāre puresa yugāne attha puresa puṅgalā Esa bhagavato sāvaka saṅgho Āhuneyo pāhuneyo dakkhineyo anjali karaniyo Anuttaraṃ puṇyakkhetaṃ lokaṃ sāti The son of the blessed ones, disciples is practicing well. The order of the blessed ones, disciples is practicing rightly. The order of the blessed ones, disciples is practicing the true way. The order of the blessed ones, disciples is practicing properly. That is the four pairs of persons, the eight kinds of individuals. This Sangha of the Blessed Ones, disciples is worthy of gifts, worthy of hospitality, worthy of offerings, worthy of reverential salutation, the supreme field of merits for the world. Sansāra sārogha vinitanisam Sannita sātam suci sāradhesam Sandhirakam sunna tanupalāsam Saṅlāpadesim panamebhisāsam Sansābhigaṃ kevalamohanāsam Sannāhakanmārahranevisesam Sansevitam dāsi mudārahāsam Saṅhāra dhammaṃ paname sadāsam Sandāsa gannāsita pāpanāsam Sannāpadhansin hata gorapāsam Sampāragāmiṃ suchisāravāsam Saṅvārasaṅghaṃ panamerasāsam Sakara sada sayura navata Nivan veda Tatira nanati dire matran Patak leda නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදෙදුම් ලෙසින් මර යුදයෙහි දෙවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වදිනෙන් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවුන් හැම නසන බව දෙමි සුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහා සඟන worshipping all shrines in the world. Vandami chetiyam sambhaṁ sambhathāne supatitthitaṁ sārīrika dhātu mahābodhiṁ buddha rūpaṁ sakalam sadā. I worship all the shrines in all of the places that they stand. The bodily relief, the great Bodhi tree, and all the Buddha images forever. I worship the places which is situated in India that Buddha has appreciated us to worship for the inner peace. Maya suto sugata sa kiya sihanado jathak kane sapada sa vabisanka mitva yasmin nudirai giram වරලුම් බෙනෙම්හි තංජාස චේතිය මහන් සිරසානමාමි. I worship the place where Bodhisattva was born at Lumbini Salapak in present Nepal, in ancient Jambudipa. Yasmin nisanje vajirasana bandhanena jetntva savasana kilesa බලං මුනින්දෝ සම්බෝධි ඥානමවගම්ම විහාසෙ සම්මා සම්බෝධි චේතිය මහං සිරසා නමාමි. I worship the place where the Bodhisattva attain enlightenment, the Bodh Gaya in India. Saṅkhampayaṁ satasahaṁ siyalokadhātum dese siyant bhagavā varadhamma chakkhaṁ Varanasi pura samipa vane miganam taṁ dhamma cetiya mahaṁ sirasā namāmi. I worship the place where the Supreme Buddha delivered his first sermon, Dhammacakka Sutta, Isipatana Migadaya in Varanasi, India. Kantvāna loka hita manta hitanjanato āsīti kova upavattana kānanam hi yasmin nisanja gatavā nirupādhise saṁ nibbāna cetiya mahaṁ sirasā namāmi. I worship the place where the Supreme Buddha passed away after his great service to the world for 45 years. Upavattana Sala Park in India. Offering life. Gana sarampadittena dipena tamadhaṁ sinā tiloka dīpaṁ sambuddhaṁ pūjayāmi samonudam. With a lamp that burns intensely, destroying the darkness, I worship the Supreme Buddha, the light of the three worlds, the darkness dispeller. Offering incense. Sugandhikāya vadanam ananta guna gandhinam sugandhināhaṁ gandhena pūjayāmi tathāgatam. With this fragrance and perfume, I worship the Blessed One who is fragrant in body and speech and has fragrant endless virtues. Offering flowers. වන්න ගන්ද ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුහේ. With these lawn last in flowers, endowed with the qualities of beauty and fragrance, I worship the glorious lotus feet of the Lord of Sages. Offering water, සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුන්තම. Please accept this fragrant, cool, clear, sweet and attractive drink that has been prepared, O gracious one supreme. Offering medical drinks. Behesanjahi samayuttang ගිලාන පංචයන් ඉමං අනුකම්පන් උපාදාය පතිගන්හාතු මුන්තම. Please accept this medicine together with this herbal drink, having compassion on us, a gracious one supreme. The Supreme Buddha, please forgive me if I had mistakes in my life, physically, verbally, and mentally. කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අඤ්ඤයං කමමේ බන්තේ බෝරි පඤ්ඤ තථාගත. The Dhamma, the sublime truth that Buddha has explained. If I had mistake, please forgive me. Physically, verbally, and mentally. Kāyena vācā cittena pamādena මයාකතම් අඤ්ඤයං කමමේ ධම්ම සන්දෙන්ඨේක අකාලික. The community of Mahasangha, the noble disciples of the Supreme Buddha, if I had mistakes in my life, physically, verbally, and mentally. Kāyena vācā cittena pamādena mayākatam අඤ්ඤයං කමමේ සංඝ සුපාටිපන්න අනුත්තර. Aspiration, ප්‍රාර්ථනා. ඉමිනා බුද්ධ පූජාය කතාය සුන්ද චේතසාම් චිරං තෙට්ටතෝ සන්දම්මෝ ලෝකෝ හෝතු සුඛේ සදා. By this worship of the Buddha, performed with a pure mind, may the true Dhamma last a long time, and may the world be always happy. Homage to the Buddha, Dhamma, and Sangha. Yo vada tam pavaro mano jesu sakya muni bhagava kata kincho paregato bale viriya samange තන්සෝගතන් සර නත්තමුපේමි. Who born among men is best of all who talk. The sage of the Sakyas, the blessed one, who did what had to be done, who has gone beyond all with his strongest effort, to the welcome one take your refuge. Raga viraga maneja masokam dhammam sankhata mappatikulam මදුරමිමං පගෝනං සොවිබන්තම් ධම්මනිමන් සර නන්තමුපේමි. The teaching unconditioned, most agreeable, leading to the fading away of desire, to stillness and freedom of despair, sweet and subtle and well proclaimed, to this teaching take your refuge. Yatanta ca dinna mahappala maho chato so සොචේසෝ පොරේස යෝගේසෝ අට්ඨච පුංගල ධම්ම දසාතේ සංඝමි මන්සර නත්තමුපේමි. Where the gift given reaps great benefit, as they say, to the four pairs of purest beings and to the eight types of people who see the truth clearly, to this community take your refuge. පිපිපියොම් වනයක් ලෙසින් තුන් ලෝවි පුලමන නන්දනා අතිමහත් ගුණයෙන් නොතුම් පිරි චන්ද්‍ර මණ්ඩල සේමනා නිති දුකින් වෙලි ලෝ සතුන් වෙත අමනිවන්සුව කැන්දනා බැති කුසුම් මතුරා සුගත් මුනි පාකමල් පෙති වන්දනා සුගති දුන් හද උල්පතේ මෙත් සිහිලසින් කල තාගෙනා ලෝවි දුන් මුහ පියු මගින් අමදිය කදක් සේ වැහුණා පාපයෙන් මුදවා සතුන් දුක් වේදනා සංසිඳුවනා ඒ අමා සදහම් ගඟේ කිමිදී කරන්නෙමි වන්දනා නොමතලා මල්ගෙන යමින් රොන් බිඟුරලක් සේ හැසිරෙනා සිත් සතන් නොපෙලා දනන්ගේ ගම් දනව්වල වඩිමිනා මුනිතුමන් දෙසු මග යමින් සදහම් තැනින් සිත් නහවනා අති උතුම් මහ සඟරුවන් බැතියෙන් කරන්නෙමි වන්දනා චක්කවරං කිත රත්ත සෝපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඒසහිතුයි හැපිතානරසිහෝ සක්්‍ය කුමාර වරෝසුකුමාලෝ ලක්කන විත්තිත පුන්නසරීරෝ ලෝක හිතාය ගත්තෝ නරමීරෝ ඒසහිතුයි හැපිතා නරසිහෝ පුන්න සසංක නිහම්මුකවන්නෝ දේව නරහන පියෝ නරනාගෝ මත්ත ගජින්ද විලාසිත ගාමි ඒසහිතුයි හැපිතා නරසියෝ කත්තිය සම්භාව අංගකොලිනෝ දේව මනුස්ස නමස්සිත පාදෝ සීල සමාධි පාසිට්ටෙත චිත්තෝ ඒසහිතුයි හැපිතා නරසිහෝ ආයත යුත්ත සුසන්ටිත නාසෝ ගෝප මොකෝ අදිනීල සුනෙත්තෝ ඉන්ද ධනු අබිනීල බමුකෝ ඒසහිතුයි හැපිතා නරසිහෝ වට්ට සුමට්ට සුසන්ටිත ගීවෝ සීහ කනුමිග රාජ සාරීරෝ කංචන සොච්චාවි උත්තම වන්නෝ ඒස හේතුයි හැපිතානරසිහෝ සිනින්ද සෝගම්බීර මංජුසුගෝසෝ හිංගුල බන්දුසුරත්ත සුජිවුහෝ වේසති වේසති සේත සුදන්තෝ ඒසහිතුයි හැපිතානරසිහෝ අංජන වන්න සොනිල සොකේසෝ කංචන පණ්ඩවි සුන්දලලාටෝ ඕසදි පණ්ඩර සුන්ද සුඋන්නෝ ඒසහිතුයි හැපිතානරසිහෝ ගච්ඡති නීල පාතේ විය චන්දෝ තාර ගනා පරිවේටිත රූපෝ සාවක මඤ්ඤ ගතෝ සමනින්දෝ ඒස හේතුයි හැපිතානරසිහෝ බුද්ධෝති ලෝක සරණෝ බුද්ධෝ සූරියෝ තමෝනුදෝ ඒතං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නන්ති මයිහං භයං සදා ධම්මෝති ලෝක සරණෝ ධම්මෝ සූරියෝ තමෝනුදෝ ඒතං තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නන්ති මයිහං භයං සදා සංඝෝති ලෝක සරණෝ සංඝෝ සූරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නන්ති මයිහං භයං සදා සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සකින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං ජයෝ මුනින්දංස සුබෝධිමූලේ අහෝසි මහරංස පරාජයෝහි උංගෝසයුන් දේව ගනා පසන්නා ඒතේන සංජේන ජයං සුමයිහං ජයෝ මුනින්දංස සුබෝධිමූලේ අහෝසි මාරංස පරාජයෝහි උංගෝසයුන් දේව ගනා පසන්නා ඒතේන සංචේන ජයං සුමයිහං ජයෝ මුනින්දංස සුබෝධිමූලේ අහෝසි මාරංස පරාජයෝහි උංගෝසයුන් දේව ගනා පසන්නා ඒතේන සංචේන ජයං සුතුයිහං Now, I am going to contemplate on the qualities of the Supreme Buddha. The Supreme Buddha developed his mind to the maximum level with compassion and wisdom. Now, I am going to contemplate on his noble qualities one by one. By reflecting on these qualities, acquiring positive thoughts in my mind and purifying my mind, generating positive thoughts, I wish all of them in the world. May all beings be well, happy and peaceful. Bhagavato Araham Buddha Guna Tejena සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා By the power of the quality of the Supreme Buddha, worthy, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sammā Sambuddha Buddha Guna Tejena Sambe Santā Bhavantu Sukhetantā By the power of the quality of the Supreme Buddha, Sammā Sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Vidyācharana Sampanna Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta

Bhagava, exalted, may all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings in the world be well, happy, healthy and peaceful. May all beings in the world attain final bliss of liberation, the everlasting happiness, Nibbana. Sadhu, sadhu, sadhu. Karaniya matta kusalena yantam santam padam abhisamencha sakko vujoja sujoja suvacho chansa mudu anatimani santunsa koca subharoca appakinchoca sallahuka buddhi santindriyoca nipakoca ampagambo kulesu ananukindo නච ගුණ්ඩං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙයුම් සුඛිනෝ වාකේ මිනෝ හොන්තු සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා යේකේචි පාන භෝතන්ති තසාවහතාවරාව අනවසේසාම් දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතෝලාම් දිට්ඨාවායේව අන්දෙන්ටා යේච දෝරේ වසන්ති අවිදෝරේ බොහෝතාවා සම්භවේසීවා සම්බේ සන්තා භවන්තු සුකේතන්තා නපරෝ පරන්නි කුන්දේත නාති මඤ්ඤේත කන්ත චිනං කංචි බ්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානියම් පුන්තම් ආයුසා ඒක පුන්ත මනුරක්කේ ඒවන්ති සම්බභූතේසු මාන සම්භාවයේ අපරිමානම් මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානම් උන්දං අදෝච තිරයංච අසම්බාදං අවේරං අසපන්තං

පස්ත්වා සැපසට සමගිව මුනිකි වෙත්වා සෞසත හැමකල් නිදෝකී පස්ත්වා සැපතට සමගිව මුනිකි සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අත නින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. All conditioned things are impermanent. When one sees this with wisdom, one turns away from suffering. This is the path to purification. Sambe saṅkāra dukkāti yadā paññāya pansati ata nindindati dukkhe esa maggo visuddhiyā. All conditioned things are unsatisfactory. When one sees this with wisdom, one turns away from suffering. This is the path to purification. Sambe dhamma anattāti යදා පඤ්ඤාය පන්සති අත නින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. All things are not self. When one sees this with wisdom, one turns away from suffering. This is the path to purification. Sadhu, sadhu, sadhu. සෙත්න් සේරේදන මහා ගුණමුහුදානම් සත්හටවන බව දුකටවෙදානම් තිත්ගන දුරුදුරලනදිනේදානම් සෙත්න් සතෝසින් නමදිම් මුනිදානම් ඇම පමණින් පැවසෝ මුනිදන තතෝ මෙම හැම දෙන බලවයි දැක්විය යුතුෝ. තම තම නෙන පමණින් දැන ගත යුතු මම නමදිම් සදහම් පාදාසිතු. සිරිමත් බඹසිරාසෙහි පාපිසේනා සැරයොත් මහමෝග ලන් පිළිවෙලිනා පිළිවෙත් සරුමහා සඟගන සොබනා මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා සාදු සාදු සාදු